සරනකු නැති සතුටකු ඇති මුහුණකු නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සතර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.